ඌකිලාවී ඔබේ ගැයුම් තවත් නැති ඈත ලෝකයේ දුටු අලුත් සඳක් ඇති තරු මැලවී සඳ තනිවී හද වැලපී ඇත ගොළු වී කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැති තේලියු හද වැනි ගීතයන් ගැයු නිත සැනසු මගේ සීන කුමරියේ ඔබේ පාළු ලෝකයේ දැනේද දුක් සුසුම්ලයේ කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැති කොතැනද ඉන්නේ අද දිනේ මතු දවසේ ඔබ රූපයෙන් දිනු ලොව ආදරෙන් පිදිනු නිහඬය සීනයක් බඳු කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැති ඇතලුකයේ දුඩු අලුත් සඳක් ඇතේ තරු මැලවී සඳ තනිවී හද වැලපී ඇත ගොළුවී කෝකිලාවියේ ඔබේ ගැයුම් තවත් නැතේ.